මෙන්න මේ සිංහලේ රට ඒ උරුමකම් ඒ අයිතිවාසිකම් ඒ සිංහලේ රටේ තිබෙන්නා වූ ආවේණිකත්වයන් යලි ලබා ගැනීමේ සටන ඇරඹීම වෙනුවෙනුත් විමුක්ති අරගලය ඇරඹීම වෙනුවෙනුත් එවැගේම බෙදුම්වාදයට උරුමකම් කියන වර්තමාන ශ්‍රී ලංකාවේ කොඩිය අපි ප්‍රතික්ෂේප කරන හෙලා දකින අතරම ඒ ව්‍යවස්ථාපිත වුණත් බෙදුම්වාදයට තුඩුදින බැවින් ඒ වෙනුවට යලි සිංහලේ කොඩිය මේ රට තුළ ස්ථාපිත කළ යුතු බව අවධාරණය කිරීමේ විශේෂ වැඩසටහනක් තමයි ඓතිහාසික අවස්ථාවක් තමයි අපි මාර්තු 2 වෙනිදා සිදු කරනු ලබන්නේ.